සංසාර සාරෝග විනීතනී සන්නේත සාතං සුචිකාර දේසං සන්දේර සංපන්න තනුපලාසං සංලාපදේසින් පනනේ දිසාසං සංසාදිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණීවිසේසං සංසේවිතං දාස්සෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හතබෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේරසාසං සදු සදු සදු හොඳයි සාදුකාරයක් පවත්වන්න ගෞරවනීය මහා සංඝරත්න අවසරයි පාලි මහත්මයන් මාලනී නෝනත් මාසිකව සිදු කරන දානමය පින්කමයි අද දින මේ සිදු කරන්නේ ඒ දානෙට සමගාමීව අද දින ශසේන් හේඩන පුතණුවන්ගේ දෙවැනි උපන්දිනයට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා දමිත් මහත්මයා ඉරිසි නෝනත් පොහොමත්ම ශ්‍රද්ධාවෙන් දානේ සෝතනා කරගෙන ඇවිදilla ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද කිරීම සඳහා සිදු කරන පින්කම Mr. Sasin, we wish you a happy birthday by the power of the Triple Gem, Buddha, Dhamma and Sangha. May you have a very happy, blissful birthday, Sasin. හොඳයි පරිමම අපි නමස්කාරය කියමු පංචශීල සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ဓမ္မံ சரணံ gacchāmi ဒုတိယံติ சங்கံ சரணံ gacchāmi တတိယံติ ဘုဒ္ဓံ சரணံ gacchāmi တတိယံติ ဓမ္မံ සරණං ගච්ඡාමි සතියං තේ සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නහදානහ වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං අද්වා අප්පමාදේන සම්පාදෙත. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, මාසිකව සිදු කරන දානමය පින්කමෙහි සූදානම් කරවෝ දානීය මුල් කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවසෙන් පූජා කරන්නයි බලාපොරොත්තු වන්නේ. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ නික්ලේශී සම්බුදු ගුණයට උන්වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාදී උතුම් බුදු ගුණ සමුදායන කරන සම්බුද්ධ පූජාවන්සේ හිතලා අප මේ සෝදාන කරපු දානීය පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනකවන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතු වෙන උපාලි මහත්මාට මාළිනේ නවනට නිරුම් නිරෝගී සම්පන්නිය සැලසේවා. විශේෂයෙන් අද උපන් දිනයේ සමරන ශෂෙන් හේඩන් පුතුරවන්ගේ අනාගතය හැමතිස්සෙම සාර්ථක වෙලා නිදුක්ව නිරෝගීව හොඳට අධ්‍යාපනය ලබලා ලෝකයේ බොහෝ දෙනාට යහපත කර හැකි හොඳ පින්වන්ත දරුවෙකු වීමට මේ උතුම් සම්බුද්ධ පූජාවත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දානීය පූජා කරමු. තෙන්දමින් මහත්මා ඉරිසිනෝනා, ඔබ හැම දෙනාටමත් මේ පින ජීවිතය ආශිර්වාදයක් වෙනස හේතු වේවා කියලා ප්‍රතුමෙන් අපි සම්බුද්ධ පූජා පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඉති තිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි සේතියං සම්බං සම්බතානේ සුඛනිබ්බිකං. සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං සිනා. තිරෝක දීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා. පූජයේ පූජනීයං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං. පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුවේ. පූජේමි බුද්ධං කුසුමේ පුඤ්ඤේන වේතේන ච හෝතු මොක්ඛං. පුබ්බං විලායාති යථායිදං මේ කායෝ තථා විනාශ භාවන්. අදේවාසේ තුනෝ බන්තේ පානීයං උපනාමිතං. අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනම් නුපනාමිතං අනුපම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ සම්බන් සන්දාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සදෝ සදෝ දැන් සෝදානම් කරපු මේ දාණය අපේ මහා සංඝරත්නයට පූජා කරමු. ඉතින් උපාලි මහත්මයා මාලනී නෝනා ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ දුර බැහැර ඉඳලා මේ විහාරස්ථානයේ වෙත දාණය සෝදානම් කරගෙන වැඩිලා වසර ගාණක් පූජා කරලා තියෙනවා මේ දරුවන් සමග. ඉතින් මේ උතුම් පින්කම් මාලාවෙහි මේ වර්ෂයේහි මේ මාර්ස් මාසයේ පින්කමල් බොහොම හොඳින් සිදු කරන අවස්ථාව. ඉතින් ස්වාමීන් වහන්සේට අද දානයක් පූජා කරනවා කියලා කියන්නේ මේ මොළෝ බුද්ධ ශාසනයම දිනු වෙනුවෙන් ඔබ ශක්තිය ලබා දීමක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා නිරෝග නිරෝගීව ශක්තිමත් ජීවත් වුණා තමයි මේ විහෙර විහාරස්ථාන ලස්සනට පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ගිහි පින්වතුන්ට මනවින් ධර්මයේ ශ්‍රවණය කරන්නට පහසුවෙන් තමන්ගේ පින්කම් සිදු කරගෙන මේ ජීවිතයන් සාර්ථක කරගෙන පරලොව සුගති ගාමී කරගෙන නිවන් දකින්නට මාර්ගයෙන් සැරසෙන්නේ ස්වාමීන් වහන්සේ රැඳ කරන මේ උපකාරය නිසා. ඒ නිසා මේ එකතකින් මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට ශක්තියක් ලබා දීමක් වගේම බුදුරජාණන් වහන්සේගේ කාර්යපණ වැඩ සිටිය ඒ සියලුත් මොගලන් ආදී සියලුම මහරහතන් වහන්සේ වෙනුවෙන් ඔබේ දැකින් සෝදානම් කරපු මේ දානේ පූජා කරන්නේ කෙනෙක්ගේ වැඩ කරගන්න. ඒ නිසා යටිදී වැඩ සිටිය වර්තමානයේ ලෝකුරා විසිරී සිටින අනාගතයේ මේ සම්බුද්ධ ශාසනයට පැමිණීමට බලාපොරොත්තු වෙන කියන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට මෛත්‍රී මහා සංග්‍රහණය වෙනුවෙන් ඔබේ නෑදී සෝදානම් කරපු මේ දාණය පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිතවන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් උපන්දිනය සමරන ශස්යෙන් හේඩන් පුතණුවන්ට සුභම සුභ උපන්දිනයක් වේවා. ඒ පුතාගේ අනාගතයේ හැමතිම සඵල වන්නට මේ උතුම් සංඝසතු දානමේ පින්කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම මාළනී නෝනට නිරුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නට, ඒ වගේම දවිත් මහත්මයාට, ඉරිසි නෝනට, අරුණ මහත්මයා, යසස් මහත්මයාතුළු ඒ දරුවන් හැමදෙනාටම ජීවිතයේ සියලු සාර්ථකත්වයන් හරහා ළඟා වන්නට මේ උතුම් දානමය පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යයේ කියලා අපි දානයේ සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්න රසී යථා සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පත්ති මිනාතේ සමිජ්ජතු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්න වහන්සේ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද මේ දවසේදී විශේෂයෙන්ම අපේ උපාලි පුතුමා, දමිත් මහත්මයා, ඉරිසි මහත්මිය විශේෂයෙන්ම තමන්ගේ පුතුණුවන්ගේ උපන්දින නිමිත්තෙන් ඒ සසෙමින් පුතුණුවන්ගේ උපන්දින නිමිත්ත කරගෙන ඒ වගේම සලාක ගාන දවසේදී අද විශේෂයෙන්ම ආශිර්වාදයක් කරගන්න දෙන සූදානම් වෙන්නේ විශේෂයෙන් පුතුණුවන්ට සියලුම නිදුක් නිරෝගී චිරජීවී ලබා ගැනීමට අපි දැන් බලාපොරොත්තු වෙනවා. බුද්ධයන් වහන්සේ සඳහන් කරන විදිහට පුත්තාවතුන් සාන මිනිසුන්ට නිහි ජීවිතයක් ගත කරන හැම කෙනෙකුටම උතුම් වස්තු දෙමෝපියන්ගේ උතුම් වස්තු තමයි දරුවෝ කියන එක. අපි දරුවෙන් තමන්ගේ ප්‍රසිද්ධ පිළිගත් දවස කියලා දැනගත් දවසකට අපි ජීවිතේ හැම මොහොතකම තන්නේ දෙවියන්ට. ඊට කලින් අපි හැමතිස්සෙම මම තමයි පරිගණන නොවේ, මම තමයි හැමදේම ලබන්නේ. නමුත් දරුවෙක් තමන්ගේ කුසලතාව කියලා දැනගත්ත දවසේ ඉඳන් අපි හැම දෙයක්ම දරුවා තමයි පළවෙනි, ඊට පස්සේ අපිව දෙවෙනි තුන්වෙනි තත්ත්වයට දානවා. ඊට හේතුව තමයි මේ දරුවෙකුට ඒ ලබන්නට සියලුම ඒ ප්‍රධාන ඇටෙන්ෂන් එක දරුවාට හිමිවෙන නිසා. දරුවෙක් වැඩෙනවා කියලා කියන්නේ දරුවෙක් හදනවා කියලා කියන්නේ භෞතික දේවල් කෑම බීම ආහාර පාන විතරක් නෙවෙයි, ඒ හැම අවශ්‍ය මානසික චිත්තාවේග ඉමෝෂනල් නීඩ්ස් අපි සම්පූර්ණ කරනවා. ඉතින් වෙනත් සත්තු හදනවා වගේ නෙවෙයි දරුවෙක් හදනවා කියන එක. දැන් අපි සත්තු ලෝකෙ දැකලා තියෙනවානේ ඉතිච්ච ගමන්ම අලිහෙම අය අස්වැහෙම ඉතිච්චෙම දුරම යාමයට ඇස් දෙක තියෙනවා තමන්ගේ මේ ආහාරය වයන්න පුළුවන්. දැන් සමහර අය ඉබ්බෝ කැස් බෑවෙන් කවදාවත් තමන්ගේ අම්මලා දකින්නේ නැහැ. පිටර දාලා යන්නේ මේ බීච් එකේ වැලි තලාවේ. ගොඩක් රට දකින්නේ කවදාවත් නමුත් ඒක දෙන්න පුළුවන්. නමුත් මිනිස්සය කියලා කියන්නේ අසරණ ජාතියක් තමයි උපදෙදී. මොකද 140 මිනිහගේ දරුවෙක්ගේ මොළයේ දුන්නත් ඒක තුර හැඩම සම්පූර්ණයෙන් හැදෙන්නේ අම්මා තාත්තගේ ආශ්‍රයෙන් ඇතුළු. ඉතින් අම්මා තාත්ත කියන දේ කරන දේ හැම දෙයක්ම උගහ ගන්නවා. හැම දෙයක්ම අපි කරන දේ තමයි අපේ ප්‍රතිබිම්බය තමයි මේ දරුවෝ. අපි කවුද කියලා දැනගන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ කවුද? අපි දෙමව්පිය බව කියලා අපි මේ වැඩපොළේදී ඒ වගේම අපි වෙනදුරට ගියාම ලස්සන පළතුරක් ගොඩක් ගෙඩියක් අතල ගෙඩියක් දැක්කම අපිට කියන්න පුළුවන් මේ හොඳ ගහකින් තමයි මේ අපේ ගෙඩිය මේ ගොඩක් ගෙඩිය ඉදලා තියෙන්නේ කියලා ඒ පළතුර දැක්කම. ඉතින් අපි දිහා ඒ වගේ දරුණු දෙයක් බලන්න තියෙන්නේ දෙමව්පිය අපි වෙනින් කොච්චර කැප කරගන්න කියන එක. ඒ ගහගෙන ඒ දෙමව්පිය වෙනින් අපි හිතන්න පුළුවන්. ඉතින් දරුවෙක් හදනවා කියලා කියන්නේ බොහෝ අමාරු අසීරු කාර්යභාරයක්. ඒක හියුමන් ඉන්ජිනියරින් කියලා කියන්නේ සාමාන්‍ය ඉන්ජිනේරුලා විශේෂ උදයක්. ඉතින් කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, උපේක්ෂාව ඒ හැම ඒ මනුස්සයෙක් සෑදීම සඳහා මනුස්සයෙක් අවශ්‍ය ඒ සියලු චිත්තාවේග අවශ්‍යතාවය විසින් ඒ දෙමව්පියන් විසින් ඒ වගේම සිය ආචි වශයෙන් ඔබ ලබා දෙනවා. ඒකින් තමයි හැම සෞඛ්‍ය සම්බන්ධ දරුවේ ලෝකෙ නිර්මාණය වෙන්නේ. අද දාත්තද කාලෙක දකිනවා බොහෝ වංචා දූෂණ ඒවා කියන ඔබ මහදම වක්ත දන්නවනේ ගොඩක් ක්‍රයිම්ස් ඒවා ඇමෙරිකා විශේෂයෙන්ම ඒ ගොඩක් වෙලාවට මේ හැම විශේෂම සදීසනයක් අපිට ලොකු අහන්න ලැබෙනවා විනිත් තබා ගැනීමනේ සීරියල් කිලින්ස් මැසකර්ස් වලට අහන්න ගන්න ලැබෙනවා. ඒ හැම කෙනෙක්ගේ ජීවිතේ කරන හැම අබුසස්ලාගේ ජීවිත කතාව බැලුවොත් එහෙම ඒගොල්ලෝගේ ජීවිතේ කවදාවත් හරියට ආදරණ කම්පාවක් හම්බෙලා නැහැ. විශේෂයෙන්ම දෙමෝපියන්ගේ සම්බන්ධතාව ෆස්ට් ඉයර් කියාටේකස්ලාගේ සම්බන්ධතාවයක් නැහැ. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ පොඩි කාලේ ඇබිස්විච් අය. ඉන්සාවට පත් වෙච්ච අය. ඒගොල්ලෝ දන්නේ තව කෙනෙකුට ආදරේ කරන්න කොහොමද කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ තව කෙනෙක්ට මේ ඉන්සාව කරාම රිදිනවා කියලාවත් දන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඒගොල්ලන්ට කිසිම දැනුමක් නැහැ තව කෙනෙකුට දෙදෙනාම කියලා. ඒ වගේම අද ලෝකයේ බොහෝම කුරුරේ දේවල් තමයි පෙන්වන්නේ. ගේම්ස් හදලම තියෙන හිමයි. මැරුවට කමක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ගේම්ස් වැඩි හරියක් තියෙන වොයිලන්ස්. ඒ වගේ චිත්‍රපටි වැඩි නැහැ. හදන්නේ හොලිවුඩ් එකේ. මරණයව කොටන එක. මොකද ඒවට ෆන් කරන්නේ ගොඩක් වෙලාවට ගන් කම්පැනිස්. ඒගොල්ලන්ට අවශ්‍යයි මේ ගන් සප්ලයි ගෙනියන්නේ. නමුත් ඒව දැක්කම විශේෂයෙන්ම අර වගේ ළමයි ආදරය කම්පාවක් නැති පොඩි කාලේ ඇවිස්විච්ච ළමයි නිත්‍යමය තමයි කවදා හරි ඇවිස්සගෙන ඉතිපත් වෙනවා. ඉතින් බොහොම අසීරු කාර්යයක් තමයි කරනවා කියන්නේ. ඉතින් ඔබ බිනතුන් මේ සසෙ දරුවා වුණත් මේ ලොකු කාර්යභාරයක් කරන්නේ. ඒ ආධ්‍යාත්මය වසයෙන් චිත්තාවී වසින් පෝෂණය කිරීමක් තමයි මේ දැන් සිදු කරන්නේ. ඉතින් අපි දැන් පිරිත් කියලා ආශිර්වාද කරනවා සසෙන් ප්‍රතුමන්ට එළිදා දෙපිට එළිදින කියන කාරණා බලන්න. පේන නොපෙන නොයෙකුත් බලවේගයෙන් තියෙන පුළුවන් කාරණේ වශයෙන් අපි දන්නවා දැන්. අපි මේ ලෝකයට ආවත් මේ දරුවා මේ අවි සම්බන්ධ කරලා නොයෙකුත් කර්ම බලවේගයෙන් තියෙන පුළුවන් ගිය භවයේ ආත්ම භවයන් වල. ඉතින් ඒවා අයහපත් දේවල් කියනවා ඒවා දුරු වෙලා ඒ යහපත් දේවල් තවතරක් දියුණු වෙන්න තවතරක් සමෘද්ධියට පත් වෙන්න අපි දැන් ප්‍රාර්ථනා කරනවා. පිළිතිගල කියන්නේ පරිසමත්වතෝ තායර කටි පරිදී හැම අතින්ම ආරක්ෂාවක් තමයි මේ පිළිතෙන් ඔබට ලබා දෙන්නේ. ඉතින් කල්පනා කරගෙන බුදුන් වහන්සේ ඒ අවුරුදු 45 වසර ඒ ශ්‍රී මුඛයෙන් දේශනා කරනද සෑම සත්වෙකම පේන නොපේන ලොකු කුඩා හැම සත්‍යයක සුවපත් වේවා කියන මෙච්චෙත් තමයි මේ පිරිසචාර කරේ. ඉතින් මේ පිරිතේ අනුභවතුළු සසෙන් ප්‍රතිවන්ත රෝබෞලින් සිංහතුමා එදා දින ඇල්බේකි කාර්ය බාධ ප්‍රේක්ෂකපත් වේ ප්‍රහපල් රෝසයන් දුවලා සිද්දනාට නිදුක් නිරෝගී ජීවනය කරන්නා වූ සිරිම අධ්‍යාපන කටයුතු ආරක්ෂා කර යුතු දිනෙන් දින සාර්ථක වාසකල වේවා අපතුන් සිය දෙනාම පතන්නා බෝධි උතුම් නිවනින් සැනසීම සඳහා මේ පින්කම් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා විතව පිරිසරණය කරමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පච්චන්තං වේදිතං විඤ්ඤෝ හීති. භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ මුනියෝ බාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති හේතේන සංච වංජේන පාතු තං රතනත්තයන් ඊතේන සංච වංජේන පාතු තං රතනත්තයන් ඊතේන සංච වංජේන පාතු තං රතනත්තයන් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙන්ච සංකෝ භුජෝජසෝ සුවචෝ චන්ස මුදු අනතිමානි සන්තුන්ස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සංතින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුරේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්මේ සංසා භවන්තු සුඛිතන්තායේ කේචි පාණ භූතන්ති තසාවාකාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජිමා කානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ චතු සන්ති අවිදෝරේ භූතාවා සම්භවේ සම්බේ සත්තා භවන්තු සුඛිතං නපරෝ පරන්නි කුම්භේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියං කුන්තං ආයුසායේක පුන්ද මනුරංජේ එවං ති සම්බෝධේ සෝමාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බනෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං නුන්දං අදෝච තිරයන්ත අසම්බාධං අවේරං අසපන්තං තෙඩ්ඩං කරං නිසිංහෝ ආසයානෝ ආයාව තංස විගතමින්දෝ ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්ම මේතං විහාරංගිදමාවෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ නහි ජාතු ගම්බ සෙයං කුනරේ සීසීතේන සංච වන්දේන සුන්දිතේ හෝතු සම්බගාතේන සංච වන්දේන සම්බරෝගෝ විනන් සතු වේතේන සත්‍ය වංජේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ නේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජ්‍යොතින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝමිතෝ ගුණසම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපඤ්ඤෝතු නාරදෝ වරසාරති පදුමොත්තරෝ සන්තසාරෝ සුමේධෝ අග්ගපුංගලෝ සුජාතෝ සම්මනෝ කංගෝ පියදස්සී නරාසභෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සින්දන්තෝ අසමෝලෝකේ තින්සෝ වරද සංවරෝ පුන්සෝ වරද සම්බුන්දෝ විපස්සේච අනුපමෝ සිකේ සම්බහිතෝ සන්තා වෙස්සභෝ සුඛදායකෝ කකුසන්දෝ සන්තවාහෝ කෝනා ගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්‍ය පුංගවෝ තේ සංසංජේන සීලෙන කන්ති මෙත්ත බලේන ච තේ ත්වං අනුරක්ඛං ආරෝග්‍යේන සුඛේන චාති සම්විතියෝ විවංජන්තු සම්පරෝගෝ විනස්සතු මාතේ වාත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බමංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැනෙවත් වාසනාවන්ත පින්වත්නි තිනාදනීය මේ පින්වත් සසෙන් පුදුමවගේ උපන්දිනයේට ආශිර්වාද කරන්නට උපාල මහත්මයා මාලිගමන තුරු කවුරේ හැමදාටම සෙත සාන්තිය හැමත බලාපොරොත්තු වෙන සිත කරාවෝ උතුම් පින්කමයි මේ නිමාවටපත් කළේ. ඉතින් ඔබට හුඟක් සතුටට පත් වෙන්න පුළුවන් ආදරණීය පුතණුවන්ගේ දෙවැනි උපන්දිනයේ දවසේදී මේ වගේ ලස්සන පින්කමක් සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් ඊළඟ උපන්දිනය වෙනකම්ම මේ පින්කම ගැන හිතලා සතුටට පත් වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ හොඳ පින්කමක් කළේ. ඉතින් ඒ දරුවාට මේ ගැන ලොකු වැටහීමක් නැති වුණත් මේ හැම දෙයක්ම දකිනකොට ඒ දරුවාගේ හිතේ ලොකු ප්‍රසාදයක් කුසලයක් දිනු වෙනවා. ඉතින් ඒ සිතිවිලි දරුවාගේ අනාගතය හැමතිස්සෙම සඵල කරගන්නට අපට උපකාරයක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රදේශ වැඩිහිටියන් විදිහට ඔබට අපට ලෝකයේ යද්දී අපට ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් වැදගත් වෙනවා. ඒ ප්‍රධානම දේ තමයි සිංහල භාෂාව කියන එක. ඉතින් මට නම් හිතෙන්නේ වෙන රටකට ගිහිල්ලා ඩොක්ටරේට් එකක් ගන්නවට වඩා වටිනවා සිංහල භාෂාවෙන් හොඳට කතා කරන්න පුළුවන් නම්. ලියන්න බැරි වුණත් හොඳට කතා කරන්න පුළුවන් නම් කෙනෙක් කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ලොකු භාගයක් ලොකු පිනක්. ඉතින් ඒ ශ්‍රී ලංකා භූමිය තුල ඉපදෙන ලැබීම සහ සිංහල භාෂාව කියන එක අපට පුදුම විදිහේ ප්‍රතිගාමයක් වෙනවා. ඒකට එක හේතුවක් තමයි සිංහල භාෂාවට මුලින් අඳුර වුණාට පස්සේ ලෝකයේ බොහෝ භාෂාවන් අපට නේටිව් ස්පීකර් කෙනෙක් වගේ කතා කරන්න පුළුවන්. ඒ වාසිය අපිට තියෙනවා. දැන් ලංකාවේ ඉපදිච්ච කෙනෙක් මේ හැමෙල්ල හොඳට ඉංග්‍රීසියෙන් කතා කරනකොට එයා ලංකාවේ කෙනෙක් විදිහට බලගන්න බෑනේ. නමුත් ඉන්දියාවේ ඉපදිච්ච කෙනෙක් කොහේ ගිහලා ඉංග්‍රීසි කතා කරත් අපිට හිතා ගන්න පුළුවන් මේ ඉන්දියාවේ කෙනෙක් කියලා නේ. එතකොට වියට්නාම් කෙනෙක්, තායි කෙනෙක්, බුරුම කෙනෙක්, නේටිව් ස්පීකර් කෙනෙක් වගේ වලට කතා කරන්න බෑ. කොච්චර ඒගොල්ලන් මහන්සි ගත්තා. නමුත් අපිට ඒ වාසිය තියෙනවා. ඉතින් අන්නේ ප්‍රතිලාභය අපි දරුවන්ට ලබා දෙන්නට ඕන. ඉතින් නමිත් මහත්මා දන්නවා තමන්ගේ අම්මා නිසා තමන්ගේ ආදරණීය සහෝදරයන් හැම දෙනෙක් කොහොමද වෙන්නේ සිංහල භාෂාවක් පුළුවන් වුණා. කෙනෙක් හමුනම අපි අහන්නේ ඔබේ මදර් ටන් එක මොකද්ද කියලා. මව භාෂාව මොකද්ද කියලා නේ. එතකොට අම්මගේ වගකීම තමයි තමන්ගේ භාෂාව දරුවන්ට දෙන එක. දරුවට වාක් සංකේත වෙන අම්මා එනි සමගි ලොකු වගකීමක් තියෙනවා ඒ දරුවට භාෂාව හොඳට දෙන්න. ඔය ලින්ග්විස්ටික් වල හොඳ ප්‍රකාශයක් තියෙනවා. If you are not two languages, you are bilingual. If you are not three languages, you are trilingual. If you are only one language, you are an American kid. එතකොට ඇමරිකාවේ මොකද එක භාෂාවෙන් දන්නේ. නමුත් අපට විශේෂයෙන් ආසියාවේ ඉපදිච්ච හැටියට අපට භාෂා කීපයක් කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා දරුවන්ට දෙන ලොකුම දේ තමයි සිංහල භාෂාව කියන කාරණය. දෙවැනි එක තමයි ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ඔබ කොහොමද කරනවා? ඒකේ තියෙන සාමාන්‍ය දෙයක් ලෝකෙ හැම දෙනෙක්ම අධ්‍යාපනය ඉදිරියට යනවා. නමුත් බෞද්ධයන් විදිහට අපට දෙන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා දරුවේ විශේෂයෙන් ශ්‍රද්ධාවන්ත අමතාන්තගේ දරුවන් ලිප දෙන්නේ පිනකින් විතරක් නෙවෙයි ලොකු ප්‍රාර්ථනාවකින්. මට ශ්‍රද්ධාවන්ත අමතාන්ත ලැබෙන්න, ඒ දෙමෝපියන් අරහා මට මේ උතුම් සද්ධර්මය ලැබෙන්න කියලා සසරදී කළාව ලොකු පින්කමක ප්‍රාර්ථනාවක් අනිසංසයක් විදිහට තමයි මේ දරුවන් තමගේ දරුවන් ලිප දෙන්න තියෙන්නේ. ඒ නිසා මේ ලොකු වගකීමක් තියෙනවා. බුදුදහමේ තියෙන වටිනාම ටික ඒ දරුවාට දෙන්න. බුදුදහමේ හුඟක් දෙන දෙයක් නෑ අපට. අපිට දෙන්න තියෙන්නේ ප්‍රධාන කාරණා කීපයයි. එකක් තමයි පංචශීලය. දෙක මෛත්‍රී භාවනාව, තුන එක මෛත්‍රණසේක. මේක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. දැන් බලන්න පංචශීලය ආරක්ෂා කරෝති ලෝකයේ. දැන් මේ පහතේ දන්නවනේ. ලෝකයේ ඕනෑම කෙනෙක් වරදකට පෙළඹෙන්නේ මෙන්න මේ කරුණු පහෙන්. එක්ක ප්‍රාණඝාතය කළා, නැත්නම් සොරකමක් කළා, නැත්නම් මද්‍රව්‍ය භාවිතා කළා, බොරුවක් කියලා, වැරදි කාම සේවනය. බලන්න මේ පහෙන් ලෝකෙ මිනිස්සු වැළකුණොත් ඔයාලට ජොබ් එක නැතිව සමහරවල්. කිරගේ වටේ වහන්නේ. බලන්න මේ බුදුදහමේ තියෙන මේ සංකල්පයේ මැදි ලෝකෙ යහපත වෙන්න. මේ සිල්පද දෙකක් අපි ආරක්ෂා කරලා තියෙනවා. ප්‍රාණඝාතය සොරකම දෙක වැළකුවොත් මේ ලෝකයේ තියෙන උද්දමනෙන් 50% අඩු කරන්න පුළුවන්. බඩුවල 50% අඩු කරන්න පුළුවන්. ලෝකෙ වැඩිපුරම වියදම් වෙන යුද්ධවලට සහ සොරකම් කිරීම තුලින් ඒ මිනිස්සුන්ගේ දේපළ ගන්න එක. ඉතින් බලන්න මේ පංචශීලය තමයි අපිට කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ. දරුවෙකුට කුඩා කාලේකට මේ පහ හොඳට අපි උගන්වන්නට ඕන. ගෙදර හොඳට පේන තැනක ලස්සනට ලියන හරි මෙන්න මේ පහේ වටිනාකම දරුවාට කුඩා කාලේකටම උගන්වන්නට ඕන. මේ පහ රැකගොතින් ඒ දරුවා කොහේ ගියත් අපිට බයක් නැහැ. අපිට බයක් නැහැ. මේ පහ මගේ දරුවා රකින්නයි කියලා දන්නවනම් ඒ දරුව ප්‍රාණඝාතය කරන්නේ නැහැ, මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා ඔබට මේ කාරණා දෙක ගැන හරි විශ්වාසයක් තියෙනවා. ඒ දරුව ගෙදරින් කීයට ගියත්, ගෙදර කීයට ආවත් අපේ දරුව ගැන කිසිම බයක් නැහැ. දෙවෙනි කාරණය තමයි මෛත්‍රී භාවනා කියන එක. සියලු සත්වෝ කන්ටේත්වා කියලා නිතරම තමන්ගේ දරුවාට මෙන් කරනවා වගේම මේ දරුවා බලන ආකාරයෙන් ලෝකේ හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රියෙන් අපි බලන්න උරු වෙන්න ඕන. ඒ නිසා මෛත්‍රී භාවනා තමයි කුසලයේ වැඩි දියුණු වෙන ප්‍රධානතම කර්මයේ විදියට තීකම විදියට බුදුදහමෙන් දේශනා කරන්නේ. තුන්වෙනි කාරණය තමයි මයින්ඩ්ෆුල්නස් එක. ප්‍රසන්න මොහොත වෙන්න එක. අපේ හිත ගැන අවධානයෙන් මේ මොහොතේ අපේ ජීවිතේ සිද්ධ වෙන මොකද්ද කියන එක ගැන අවධානය සිටින්න. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සඳහන් කරන ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තමයි එකක් ලර්නින් මැනේජ්මන්ට් ටෙක්නික් එක, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. එනිසා මානසික ආතතිය, මානසික පීඩාව වලට අද සයිකොලොජිස්ට්ලා, කවුන්සලර්ස්ලා, සයිකියාට්‍රිස්ට්ලා ප්‍රධාන වශයෙන් මේ ටෙක්නික්ස් දෙක තමයි යූස් කරන්නේ. ලර්නින් මැනේජ්මන්ට් ටෙක්නික් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. මේක කිසිම ආගමකට අයිති නෑ. ලෝකයේ ඕනම කෙනෙක් මානසික වශයෙන් සීමිකන බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේක තමයි කරන්න ඕන. එතකොට මේ පංචශීලියත්, මෛත්‍රී භාවනාවත්, සතිමත් බවත්, මයින්ඩ්ෆුල්නස් එකත් මෙන්න මේ තුන තමයි දරුවන්ට උගන්වන්න ඕන. අනිත් කාරණේ තමයි අධ්‍යාපනයේ සහ ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එකේ මුල්ම ස්ටෙප් එක විදිහට සැලකන්නේ ඇක්ටිව් ලිසනින් කියන එක. දැන් අද අපි ඩිවයිසස් පාවිච්චි කරන නිසා අපිට බොහෝ විට වෙනත් කෙනෙක් ගැන අවධානය යොමු කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් ස්පිරිටුවල් ඇන් එඩුකේෂනල් සක්සස් එකේ ෆස්ට් ස්ටෙප් එක තමයි ඇක්ටිව් ලිසනින් කියන එක. බුදුදහමේක සෝජ කියන එක නේද? ඒ නිසා කුඩා කාලේ පටන්ම ළමයි උගන්වන දේ තමයි වෙනත් කෙනෙක් එක්ක ඉන්නකොට නිතරම අනිත් කෙනාගේ ආකර්ෂණ ගැන, එයා කතා කරන දේ ගැන යන අවධානය යොමු කරන්න කියන එක ඇක්ටිව් ලිසනින් කියන එක. මේකට කියනවා යූ ෂුඩ් බී ගෙටින් ස්පෝකන් කියලා. බුදුදහමේ මේක ප්‍රධානතම වරන්ගේ පිට සැලකන්නේ. මෙන්න මේ ස්කිල් එක තියෙනවා නම් එයා අධ්‍යාපනය ඕනම තුරක් ගන්න පුළුවන්. එයාට ආධ්‍යාත්මික වශයෙන් ඕනම තුරක් ගන්න පුළුවන්. මේක තමයි මොළම ස්කිල් එක විදිහට කර්ණිමෙන්ද සූත්‍රය මේක තමයි සුවචෝ චස්සමුදවන්තිමානී සුවද කියලා කියන්නේ මේක. It should be gently spoken. When someone says something, it should have active listening. That is very important. So මෙන්න මේ active listening එකෙන් පටන් ගන්න පංචශීලයෙන් අපේ ජීවිතය ලස්සන වෙලා මෛත්‍රී භාවනාවෙන් අපි empathy, warm heart එකක් ඇති කරගෙන mindfulness එකෙන් අපි ඉහළටම අපේ හිත දියුණු කරන මාර්ගයක් තමයි බුදුදහමවල දේශනා කරන්නේ. ඒ නිසා ඔබ හැම දිනටම අපි ආශිර්වාද කරනවා. මම හිතන්නේ මේ බුදුන්වා පින් කරලා මේ ලෝකයට ආපු පුතේ වාසනාවන්ත ආමතාන් ලැබුව විතරක් නෙවෙයි හොඳ ආචිල සීල ලැබලා තියෙනවා. විශේෂයෙන් මාළිනී නෝනගේ ඇසුර ලබනට ඒක ලොකු පිනක් තියෙනට ඕන. ඉතින් ඔබ දන්නවා අම්මගෙන් ලැබෙන ආවාසය. ඉතින් ඒ හැමදේම ලබාගෙන තමයි මේ දරුව මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දරුවාට ලබා දෙන්න පුළුවන් කියලා අපි අපේ ලෝකේ ලබා දෙනවා. ලෝකේ වැඩිම කිරිසකට යහපත කරන්න, ලෝකෙට විශාල සේවයක් කරන්න දරුවා යොමු කරන්න පුළුවන් හැම තැනකටම අපි යොමු කරන්න ඕන. ඉතින් ඒක තමයි අපිට දරුවට ලබා දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය, ලොකුම උපකාරය. ඉතින් එහෙම කරන්නටත් එතීමත් දරුවන් නිදුක් නිරෝගී සම්පන්නිය සලසාගෙන අනාගතයේ යහපතම සඵලවන්නට බුදු දහම සංගයෙන් දරුවනි ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්කරගත් මියුතුන් කුසලයේ හේතුවෙන් අපි ඒ පින දෙවියන්ට අනුමෝදන් කරමු. සම්මදෘ සුභ දෙවිනුත් මේ පින් අනුමෝදන්ව විශේෂයෙන් අද උපන්දිනය සමරන ශ්‍රේෂ්ඨ පුතුණවන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත උදා කර දෙත්වා. මාළිනී නොනැතුළු පවුලේ හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකවර ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා. රැස් කරගත් මේ සියලු කුසල් දහම් අපනමින් මියගිය ඥාතිව ධර්මෝදානෙත්වා උපාලි මහත්මා මාරෙන් නොන එදිරි නොන ඇතුළු ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතින් දෙන්නම් ඒ හැම දෙනෙක් මොහොතවර සීමත් කරගන්න ඒ හැම දෙනාම මේ උතුම් පින්කම ආනිසංස අනුමෝදන්ව සතුටුව සුවපත්ව සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතිනටත් පොණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. මදය අද දින පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා දැනෙත් මහත්මා කිරිස්නවන උපාලි මහත්මා සතුටට පත්වන්න. ඉතින් අපේ ස්වාමි හඳුර තමයි මුලින් අනුශාසනාව කළේ. ස්වාමි හඳුර නේපාලි පරිච්ඡ හඳුර කෙනෙක්. බලන්න හඳුර සිංහල හදා ගන්නව නේ. ඉතින් ඒ නිසා සිංහල භාෂාව අපි මහා ප්‍රමුඛත්වය දෙන්න ඕන. ඉතින් ශ්‍රී ලංකාවේ ඉගෙන ගත්තු ඉන්දියානු හඳුරු, බංග්ලාදේශ හඳුරු, නේපාලි හඳුරු බොහෝ දෙනෙක් මදර සිංහලෙන් කතා කරනවා. සිංහලෙන් මම කියනවා. ඉතින් අපිත් අපේ දරුවන්ට ගොඩාක් කාලෙ පටන්ම අපේ භාෂාව දෙන්න පුළුවන් අමාරුවක් නෑ නේද? අපි උත්සාහ ගනිමු. හොඳයි අද දින පින්කම ඉතාම ලස්සනට සිදකලා. ඉතින් ඊළඟ දරුවෝ දුක් අඳින්නේ දවස් දක්වාම සතුටට පත් කියන හොඳ පින්කම තමගේ දෑතින් සිද කරගෙන ලැබුණා කියලා මුගක් සතුටට පත් කරන්න. ඉතින් මේ රැස් කරගත් සියලු පින්කම වල බලයෙන් ඔබ හැම දෙනාට මේ ලොවස්සේ දුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා කෝලව උතුමෝනිවන් සමයන් සැනසේවා කියන ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වුද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාසේ